කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට, අපි කියන්නේ මුස්ලිම් කොංග්‍රස් එකට, අපි කියන්නේ TN එකට තමයි යෝජනාව අරගෙන එන්න. මෙන්න මෙහෙම ඡන්ද ක්‍රමයක් දෙන්න කියලා අරගෙන එන්න. ඡන්ද දෙකක්, ඡන්ද පත්‍රිකා දෙකක් කියන යෝජනාව අපි බලාපොරොත්තු වෙන මේ මනාප ක්‍රමයට නැවත අපි තල්ලු කිවි. ඒක හකට හාන්. හැබැයි මේ ඡන්ද ක්‍රමයේ තුල අපි සහතික ලෙස අපි කියනවා සුළු ජාතික පක්ෂවලට සුළු පක්ෂවලට මේකෙන් අවාසියක් දෙන්නේ.